بس بھگوتو ارہتو سما سمبندس මේ අවස්ථාවේදී අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ආනාපානසති භාවනාවේ ආරම්භය මධ්‍යය අවසානය මත සිත පිහිටා සිය පැවැත්වීමේ කමඨාන. අපි දන්නවා ආනාපානසති භාවනාව විවිධ ක්‍රමවලට විවිධ ආකාරවලට සිදු කරනු ලබන බව. ආනාපාන සති සූත්‍රය සතර සටිපට්ඨානයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනු ලබනවා. ආනාපාන සති භාවනාව වඩලා ඒ ආනාපාන සති භාවනාව විදර්ශනාවට අරවාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට පුළුවන් බව දේශනාවේ සඳහන් වෙනවා. නමුත් අපගේ අවාසනාවට මේ ආනාපාන සති භාවනාව අවුරුදු ගණන් වඩලා ජීවිත කාලයේ දෙකෙන් පංගුවක් වඩලා ඒ ආනාපාන සති භාවනාවේ ඉහළ තලයේ ඵලයක් අපට ලබා ගන්න අපෝසත් වෙලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා මේ ආනාපාන සති භාවනාව පුරුදු කරන ක්‍රමවේද 40ක් අපි දේශනා කරලා ඒ භාවනා ක්‍රම 40 එකින් එකට වඩන ක්‍රමවේද ඒ භාවනාවන් මාර්ගඵල නිවන් අවබෝධය පිණිස දියුණු කරන්නේ කොහොමද කියන මේ කමඨාන් දේශනා වශයෙන් අපි මේක සාකච්ඡා කරන්නට. ආස්වාස වෙනකොට ප්‍රාස්වාස වෙනකොට ආරම්භය මධ්‍යය අවසානයට සිත පිහිටලා ආරම්භය මධ්‍යය අවසානය මෙනෙහි කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ සිත නිතරම ආකාර තුනකින් ක්‍රියාත්මක වෙන බව. භාග්‍යතුන් වහන්සේ දම්සක්පවතුන් සූත්‍රයේ දේශනා කරනවා ඒවං තිපරි වට්ටන් ද්වාදස ආකාරං කියලා. මේ සිත ආකාර තුනකට කටයුතු කරනවා. ආරම්භය මධ්‍යය අවසානය කියලා මේ සිත ස්ථාන තුනකට පත් වෙනකොට අපට පේනවා මේක තුල අන්ත තුනක් අන්තර්ගත වෙලා තියෙන බව. ඇතුල් වෙනකොට අපි දන්නවා ලබා ගන්නවා. ලබා ගැනීමට අපි කියන වචනේ තමයි ලෝභය කියලා. අපෙන් යමක් පිට වෙනවා, අවසන් වෙනවා, ප්‍රාස්වාස වෙනවා. ඒකට අපි කියනවා අලෝභය කියලා. මේ ලෝකේ අපි ලබා ගන්නා වූ සෑම දෙයක්ම නැවත ලබා දෙන්නට ඕනේ. අපි යම්කිසි කෙනෙකුට යමක් දුන්නොත් ඒක ගන්න ඕනේ. යමක් යමකුගෙන් ගත්තොත් ඒක නැවත දෙන්නට ඕනේ. මේක විශ්ව න්‍යාය ධර්මයක්. උදාහරණයක් වශයෙන් අපි දන් ලබා ගත්තොත්, දානෙ පිළිගත්තොත් ඒ අයට මේ සසරේ නැවත දන් දෙන්න ඕනේ ඉපදුනොත්. අපි ඒ අයට දන් දුන්නොත් ඒ අය අපි ඉපදුනොත් අපට දන් දෙන්න ඕනේ. මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට ක්‍රමක්‍රමයෙන් ස්පර්ශ වෙන්නට පටන් ගන්නවා. ආරම්භය කියලා කියනකොට හැම එකක්ම මේ කයට ඇතුල් වෙන ක්‍රමවේදයේ පිළිබඳ ඥානයක් පාල වෙනවා. මේ ධම්ම ඥානං කියන මේ ඥානය පාල වෙලා ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මේ නාසයට ඇතුල් වුණොත් එක ඉර කරලා තියාගෙන ඉන්න බෑ. නැවත එළියට දාන්න ඕනේ. එහෙනම් මේ ඇස්වලට යමක් ඇතුල් වුණොත් ඒකෙන් අපි එළියට නැවත දාන්න ඕනේ. කයට ඇතුල් වුණොත්, නාසයට ඇතුල් වුණොත්, දිවට ඇතුල් වුණොත්, කනට ඇතුල් වුණොත්, සිතට ඇතුල් වුණොත් කියන මේ ආයතන අයතම ස්පර්ශ වෙන ගෝචර වෙන සෑම සංස්කාර සංඥා ධර්මයක්ම නැවත ප්‍රාස්වාස විය යුතුයි. එනම් මේ ආස්වාසය ප්‍රාස්වාසය නාසයේ විතරක් වෙන එකක් නෙමෙයි. මේ ගනු දෙනුව නාසයට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. ආයතන අයම ආස්වාස ප්‍රාස්වාස කරමින් පවතිනවා. ඇසුත් එයාට පුළුවන් විදියට රූප ගන්නවා, වර්ණ ගන්නවා, ඒක තුළින් ලෝභ දේශ මොහ හදා ගන්නවා, එයාත් ඒක තැම්පත් කරලා තියා ගන්නවා. කන් වලින් ශබ්ද හැිනවා, ගෞරවය කියනවා, නින්දා අපකීර්ති කියනවා, මේ හැම දෙයක්ම එයාත් තැම්පත් කරලා තියා ගන්නවා. සෑම ගන්ධයක්ම නාසය තැම්පත් කර ගන්නවා, සෑම රසයක්ම දිව තැම්පත් කර ගන්නවා, සෑම ස්පර්ශ ධර්මයක්ම කය තැම්පත් කර ගන්නවා. මේ ගනුදෙනුව ආයතන අය තුළම සිදුවෙන එක. ගන්නා වූ සෑම අවස්ථාවක් තුළම මේ ප්‍රශ්නේ මතුවෙනවා, මේක වැටහෙනවා. මම ගන්න තාක්කල් මට ඉවර කරන්න බෑ, මේක මං ගෙවන්න වෙනවා. දෙන තාක්කල් මට මොකවත් කරන්න බෑ, ආයි ගන්න වෙනවා. එහෙනම් මේ ගනුදෙනුව ඉවර කරන්න, මේක නවත්තලා දාන්න මොනවද කරන්න ඕනේ කියනකොට ආරම්භය, මධ්‍යය, අවසානය කියන මේ අන්ත තුනෙන් මධ්‍යය පිළිබඳ අවධානම වැඩි වෙනවා. ඇතුල් වෙන එකටයි පිට වෙන එකටයි දෙකටම අවුවෙන්නේ නැතුව සිත පීඨන ක්‍රමයක් තමයි මධ්‍යම ප්‍රතිපදාව. විඳිනවා කියලා කියන්නේ කාමසුකල්ලිකාන යෝගාන්තය. ගතදී නැවත දෙනකොට අපි විඳවනවා, විඩාවටපත් වෙනවා. එතකොට එකට කියනවා අත්ත කියලා මතාන යෝගය. එනම් මේ අන්ත දෙකට අවු නොවි මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳීම, මධ්‍යම ප්‍රතිපදාව තුළ සිය පැවැත්වීම තමයි සංසාර විමුක්තිය. මේ අවබෝධය මේ භාවනා යෝගියාට එනකොට භාවනා යෝගියා දැනගන්නවා, මට ලොකු ප්‍රශ්නයක් තිබුණා, නාසයේ විතරයි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ, නාසයේ විතරයි ආනාපාන සතිය කරන්නේ කියනකොට මට තේරුණා නෑ, ඇසත් ආස්වාස ප්‍රාස්වාස කරනවා, නාසයත් ආස්වාස ප්‍රාස්වාස කරනවා, දිවත් ආස්වාස ප්‍රාස්වාස කරනවා, කනක් කරනවා, කයක් කරනවා, සිතක් කරනවා. එහෙනම් මේ ආයතන අයම කර්මය කියන මේ සංස්කාර ධර්ම ගනුදෙනු කරමින් පවතිනවා. සෑම මොහොතක් ගානේ මේගොල්ලෝ කර්ම නිර්මාණය කරනවා, ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන තරමටම තවත් තවත් ප්‍රතිචාර වලින්, චර්යා වලින් එළියට යනවා. මේ ගනුදෙනුවේ තියෙන අභ්‍යන්තර භාවය තේරුම් ගන්නකොට එයාට මේ ලෝකේ හැම දෙයක්ම නිෂ්ඵලයි, හැම එකක්ම බොරු, පරම සත්‍ය කියලා එකක් නැහැ. හැම දෙයක්ම ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයක්. මේකේ යථාර්ථය දැක්කාම එයා සම්මා දෘෂ්ටියට පත් වෙනවා. මේ ආයතන අයෙන් තමයි ඉපදීම ඇති වෙලා තියෙන්නේ. මේ ආයතන අය නිසා තමයි අපට ජාති ජරා භව ඇති වෙලා තියෙන්නේ. ආයතන අය නැතුව කුසල් වඩපු කෙනෙක් මේ ලෝකේ නැහැ. ආයතන අය නැතුව අකුසල වඩපු අයත් මේ ලෝකේ නැහැ. දිව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න, සතර අපායේ යන්න, പ്രേත භූත තිරිසන් ලෝකවල යන්න මේ ආයතන අය ඕනේ. හේතුව කුසල් පින් අකුසල් පව් කියන මේ ධර්මතාවය ගොඩනගන්නේ ආයතන අයෙන්. ප්‍රශ්නේ තියෙන්නේ ආයතන අයේ. මේ යථාර්ථය තේරුම් ගත්තාම මේ ආයතන අයතුලින් නිර්මාණය වෙන කර්ම නැවතුව මේ ගනුදෙනුව නවත්තලා දැම්මොත් වැඩේ හරියටම හරි දුක නිවෙනවා. එනම් මේක නවත්තන එක සැක නැතුව අවබෝධ වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. ඒ කියන්නේ එයා සෝවාන් ඵලයටපත් වෙනවා. පසුව එයා කල්පනා කරනවා මේක හරියටම මාර්ගය දැනගත්තා. මේ ගනුදෙනුව හරියටම මට අවබෝධයි. මේ ගනුදෙනුව අවබෝධ වුණාට මේක නවත්තන්න බෑ. ඇයි? ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි. කතා කෙරෙනවා මම දන්නේ නැහැ. කය කලබල වෙලා ක්‍රියා කරනවා මට ඒක පාලනේ නැහැ. අනුන්ගේ ප්‍රශ්න හැම එකක්ම මගේ ප්‍රශ්න කරගෙන මම පැටලෙනවා. කිසිම දෙයකින් මට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද මෙතන තියෙන යථාර්ථය කියලා බලනකොට තමන්ගේ සිත ගොඩාක් කැළඹිලා තියෙනකොට මේ ආයතන අයෙන් වෙන්නා වූ ගනුදෙනුව පිළිබඳ අවබෝධය අඩු වෙනවා. සීය අඩු වෙනවා. සිත නිවෙන්න නිවෙන්න අවබෝධය වැඩි වෙනවා, සීය වැඩි වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ වෙලා අසකන දිව නාසය සමසිතේ අඩුව හදන්න කියලා ලෑත්ති වෙනකොට එයාට තේරෙනවා මේ අඩුව නිකන් හදන්න බෑ. ඇයි මේකේ අදුපාඩු ගොඩාක් තියෙනවා. මේක ප්‍රමාණය විශාලයි. මේක ඇදිලා තියෙන්නේ කොහොමද කියලා බැලුවාම මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම ඇදිලා තියෙන්නේ සතරමා භූත වලින්. පඨවි ආපෝ වායෝ තේජෝ කියන මේ සතරමා භූතයන් නිර්මාණය වෙලා තියෙන නිසා මේ ගනුදෙනුව ඉසෙල්ලාම විශාල මට්ටමේ නවත්තන්න ඕනේ කියලා අවබෝධ කරගෙන පඨවි මට්ටමේ තියෙන අඩුපාඩු ටික ඔක්කොම හදනවා. අදාගෙන අදාගෙන යනකොට සිත සෑල්ලු වෙලා, කය සෑල්ලු වෙලා දැන් තේරෙනවා තවත් මේක ඇඟීම් වලින් තියෙනවා. මේ ගනුදෙනුව ඇඟීම් වලින් තාම පවත්නවා. අම්මට සලකන්න ඕනේ, තාත්තට සලකන්න ඕනේ, ඥාතියට සලකන්න ඕනේ. අසුවලාමට ගොඩාක් උදව් කරලා තිනවා. එයාට සලකන්න ඕනේ කියන මේ ආපෝ මට්ටමින් ඇඟීම් මට්ටමින් මේ ගනුදෙනු තාම සිද්ධ වෙනවා. මා පර්මාණෙන් නැති වුණාට අවමෙන් හරි මේක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අවබෝධය ඇති වෙනකොට මේ தත්ත්වයට දියුණු වෙනකොට එයා සකු르දාගාමි ඵලයටපත් වෙලා හේතුව පටවි මට්ටමේ මොකවත් අඩුපාඩු නැහැ. ආනන්තරිය පාප කර්ම වලට සම්බන්ධ මොකවත් නැහැ. විශාල වශයෙන් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න තරම් මොකවත් එයාගෙන් වෙන්නේ නැහැ. ඒ තරමට මේකේ අඩුපාඩු හැදිලා. පසුව කල්පනා කරනකොට මම ආන්නේ නැහැ මොකවත් උවමනාවේ. නමුත් මට ඇයෙන නිසා අඩුපාඩු ඇති වෙනවා, කැළඹෙනවා. ඒක හදන්න ඕනේ. කවුරුත් මට බල කරන්නේ නැහැ කතා කරන්න කියලා මං කැමැත්තෙන් කතා කරනවා. ඒත් අඩුපාඩු තියෙනවා. මගේ ඇසලින් රටාව කොච්චර පරිස්සමෙන් කටයුතු කරුවත් තාම මගේ කායික චර්යාවේ අඩුපාඩු පවතිනවා. මං අවදියෙන් ඉන්නකොටත්, නිින්දට යනකොටත්, වාඩි වෙලා ඉන්නකොටත්, ඇවිදිනකොටත් සෑම අවස්ථාවකම මගේ සිතිවිලි වල දෝෂ තියෙනවා. මේක වටාගෙන මේක අදන්න පටන් ගන්නවා. මේක අදාගෙන අදාගෙන යනකොට සියුම් සියුම් වැරදි අදාගෙන යනකොට යාට තේරෙනවා වැරද්ද වෙන්න කලින් වැරදි වෙන බව Tamanට වැටහෙනවා. වැරද්ද කරන්න කලින් කරන්න හදාල චේතනාව පාල වෙන බව ඒ සියුම් තැන් අවබෝධ වෙනවා. ඒ සියුම් තැන් එයා අදන්න පටන් ගන්නවා. ඒ තරම් දක්ෂ ලෙස ඒ සියුම් වැරදි අදනකොට ඒ විඥාණය අනාගාමි ඵලයටපත් වෙලා හේතුව ගොඩාක් සියුම් වැරදි විතරයි පවතින්නේ. සරල කාරණා විතරයි තමන් තුළ පවතින්නේ. ඒක තමන්ටත් සමහර වෙලාවට අවු වෙන්නේ නැහැ. මේ ආකාරයට මේ කමඨාන වඩාගෙන යනකොට මේ කමඨාන එතනින් යට යාගන්න බැරි වෙනවා. ඇයි සියුම් මට්ටමේ අඩුව හදන්න බෑ? ඒ ස්ථානයේ තියෙන දෝෂ නිර්දෝෂ කරන්න බෑ. තමන්ගේ අවබෝධයේ මදි ඒ දෝෂ නිර්දෝෂ කරන්න. ඒ අඩුපාඩු හදන්න තමන් දක්ෂ නැහැ. මේ ප්‍රශ්නේ එනකොට අපට විශාල දුක වේදනාවක් දැනෙනවා. මේ මට්ටම හදාගන්නේ කොහමද? මේ අවම මට්ටම නිරෝධ කරන්නේ කොහමද කියලා කල්පනා කරනකොට අපට වැටහෙනවා අපි වඩන භාවනාව ආරම්භයේ මැදියේ අවසානයේ මෙනෙහි කිරීමේ භාවනාව. ආරම්භයේ එකාන්තයක් අවසානයේ එකාන්තයක් මේ දෙක කොන් දෙකක්. මැදියේ කියලා කියන්නේ දෙකටම සම්බන්ධ නැති අන්තයක්. මේක ගවේෂණයට භාජනය කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මෙතන කාමස්කල්ලිකාන යෝගී කියලා අන්තයකුත් නැහැ. අත්තකිලමතාන යෝගී කියලා අන්තයකුත් නැහැ. අපි අන්ත දෙකක් අපි විසින් අදාගෙන. ඇයි අපි යම්කිසි කෙනෙකුට ව්‍යංජන 20ක් එක්ක කෑම දුන්නාම එයා සන්තෝෂයෙන් කනවා? අත් දෙකෙන් බෙදාගෙන කනවා. එයාට හරි සන්තෝෂයි. ඇයි මෙච්චර ව්‍යංජනත් එක්ක එයා කෑම කාලා නැහැ? දවල්ටත් එහෙම දෙනවා, රාත්‍රියත් එහෙම දෙනවා. සති දෙකක් විතර උදේට ව්‍යංජන 20යි, දවල්ට ව්‍යංජන 20යි, රාත්‍රී ව්‍යංජන 20යි. ව්‍යංජන 8ක් හම්බ වෙනවා. බත් වර්ග 10ක් හම්බ වෙනවා. සතියක් යනකොට එයා අඬනවා, කෑම මේසෙේ තියෙන දිශාවවත් බලන්න කැමති නැහැ. එයා හරි අපෝසත් මේ දන් ගන්න වැඩපිළිවෙලට. එතකොට අපි එයාව ඇදගෙන යනවා, යම් යම් කියලා ඇදගෙන ගිහලා වාඩි කරලා බලෙන් කවනවා. ඇස්වල කඳුළු. අල පළවෙනි දවසේ ආගොඩක් සන්තෝෂයෙන් පිළිලා ඉනාවෙමි කැම කෑවා. දැන් එයා අඬහඬා කනවා, මූණ විරූප වෙලා. තවත් දවස් දෙකක් තුනක් යනකොට මෙයා ඇංගෙනවා. කැම වෙලා වෙනකොට ඇංගිලා කැලෑවැදිලා. ඒත් ඔයලා කරලා හඬගාලා අරගෙන ගිහලා කට හැරලා බලෙන් කවනවා. දැන් කලින් බල කරලා කන්න දුන්නා, දැන් බලෙන් කවනවා. දැන් එයාට හිතෙනවා මේ කෑම කන වැඩපිළිවෙලෙන් බේරෙන්න මැරෙන්න උනත් සූදානම් කියලා. එතකොට පළවෙනි දවසේ යාගේ මානසිකත්වයේ බලනකොට අත් දෙකෙන්ම ව්‍යංජන බෙදාගෙන පැයක් විතර කනවා නැකිට ගන්නවත් බැරි වෙන තරම් කනවා. එහෙනම් මේ කෑම මේසේ එදා එයාට කාමසුකල්ලිකාන යෝගයක් සන්තෝෂයට හේතුවක්. අද මේ කෑම මේසේ එයාට අත්තකිල මතාන යෝගය ජීවිතේ නැති කරගන්න තරම් දුක දැනෙන ප්‍රශ්නයක්. එහෙනම් කෑම මේසය තුල ඒ ව්‍යංජන 20 ඒ විදිහට තියෙනවා. බට්ටික ඒ විදිහට තියෙනවා. පුද්ගලයා විතරනේ වෙනස් වෙලා තියෙන්නේ. කලින් ඉනාවෙවි බත් කාපු කෙනා අද හඳ හඳ බත් කනවා. පුද්ගලයාට මේ ප්‍රශ්නේ තියෙන්නේ. එනං අත්තකිල මතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන එක මේ නාම රූප වලට සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. බාහිර ලෝකයේ පවතින ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පුද්ගලයාගේ බඹයක් විතර උස තියෙන මේ කයට සම්බන්ධ ප්‍රශ්නයක්. තමන්ගේ මානසිකත්වය මත තීරණය වෙන ප්‍රශ්නයක්. ඒක තුලින් තමයි මේක ඇත්තටම දුක්ඛාන්තයේද සුඛාන්තයේද කියන එක තීරණය වෙන්නේ. මේ අවබෝධයේ පාළ වෙනකොට ඒ භාවනා යෝගියා කල්පනා කරනවා, දැනෙයි මට වැඩේ හම්බුනේ. අන්ත දෙකක් නැහැ. අන්ත දෙකක් තියෙන බව අපි හදාගෙන ඉන්නේ. එහෙනම් පොල් ගා දැක්කාම පොල් ගෙඩියක් පොළොවට වැටේ කියලා බය හිතුනොත් ඒක කත්ත කියලා මතාන යෝගිය බය ඇති වෙලා. පොල් ගෙඩිය දැක්කාම හොඳ කුරුම්බ ගෙඩිය බොන්න පුළුවන්, හරි රසයි. මේ අවුව වෙලාවේ බොහොම සනීපයි කියලා හිතුවම එයාට ඒක කාමසුකල්ලිකාන යෝගයක්. ඇයි පොල්ගා දකිනකොට එයාට පුදුමාකාර සන්තෝෂයක් දැනෙනවා? හේතුව ඒක කුරුම්බ තියෙනවා. අර මිනිස්යාට පොල්ගා දකිනකොට වෙවුලනවා, ගා යටින් යන්නේ පොල් වැටේ කියලා බයක් ඇති වෙලා. එහෙනම් එකම ගා ඒ නාම රූපේ දෙන්නේ කොට අන්ත දෙකක් වුණා. මේ අවබෝධයේ ඉසෙල්ලාම අපට එන්න ඕනේ. පසුව කල්පනා කරනවා මේ ආස්වාසයේ යනකොට යින් ඉවර වෙනකොට ඒ ආස්වාසයේ මධ්‍යම ප්‍රතිපදාවක් තිබුණා, මධ්‍යස්ථයක් තිබුණා. ප්‍රාශ්වාස කරනකොට සම්පූර්ණ ප්‍රාශ්වාසයේ දිග ගත්තාම ඒකෙත් මධ්‍යස්ථයක් තිබුණා. එහෙනම් මැදුම් පිළිවෙත එකයිනේ. එතකොට මේ ආශ්වාසය කියලා ඇතුළට ගන්නකොටත් මධ්‍යස්ථයක් තිබුණා නම් ප්‍රාශ්වාස කරලා මේක බහිස්රාවිය කරනකොටත් මධ්‍යස්ථයක් තිබුණා නම් මේක අන්ත දෙකේම තියෙන ප්‍රශ්නයක්. එහෙනම් මැදුම් පිළිවෙත කියලා එකකුත් නැහැ. මජ්ක්‍ධිමා පටිපදාන යෝගෝ අන්තාගින මේ අන්තේ නැති එකක් කියන එක වැටෙනවා මේ භාවනා යෝගියාට. එයා කල්පනා කරනවා විදර්ශනාවෙන් මේ මේකක් නැතුව මේකට මුලා වෙච්ච තරම් කෝ ඉන්නකෝ බලමු එක අන්තයක කියලා කිව්වම ඒ අන්තේ ඉන්න බෑ. බිම වාඩි වෙලා ඉන්න කැමතිද? එමයි හරි සන්තෝෂයි ඉඳගෙන ඉන්න බෑ රිදෙනවා කකුල් කිව්වම එයාට දැන් බිම වාඩි වෙන එක සනීප නම් ඒක කාමසුකල්ලිකාන යෝග අන්ත නම් එයාව සතියක් විතර වාඩි කරවනවා කොඳු ගැසිලා කොඳු රිදෙනවා ඔළුව කැක්කුමයි වේදනාව දරා ගන්න බෑ කකුල් ලිවි වැටෙනවා දැන් එයා කියනවා ටිකක් නැගිටින්න අවසර දෙන්න පුළුවන්ද කියලා. ඇයි නැගිටින්නේ අවසර ඉල්ලන්නේ? එයා මේ සුඛයි කියලා හිතපු සන්තෝසයි කියලා හිතපු මේ අන්තයේ දැන් මෙයාට දුකක් වෙලා කාලය විසින් එක වෙනස් කරලා ඉඳගත්තාම සුඛයිද කියලා ඇහුවම එහෙමයි ඉඳගෙන ඉන්න මං කැමති ඉඳගෙන ඉන්න බෑ කිව්වම එයා කැමති කාමසුකල්ලිකාන යෝග අන්තය සිටගෙන ඉඳීම ඒක අපි යාට පූජා කරනවා. ඉඳගෙන ඉන්න ඉඳගන්න එපා කිව්වම පැයක් දෙකක් ගියා දවසක් විතර ඉඳගෙන ඉන්නකොට ඉන්න බෑ අමාරුයි දනිස්ක කියනවා කොන්දක කියනවා එක ඉරියව්වක ඉන්න බෑ. දැන් එයා කියනවා අනේ බිම වාඩිලා ඉන්නවනම් කොච්චර හොඳක්ද. මේ අවබෝධය අපට තාම ඇවිල්ලා නැහැ. මේ ප්‍රඥාව පාළ වෙලා නැහැ. ඒ නිසා අපගේ චරිතවල নানা ප්‍රකාර අඩුපාඩු. මේ භාවනා යෝගියාට වැටෙනවා සෑම අන්තයක්ම මධ්‍යම ප්‍රතිපදාවක්. සෑම අන්තයකම මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. එහෙනම් කොහොමද මේ මධ්‍යස්ථයේ රැඳෙන්නේ කියලා බලනකොට සැප විඳිනවා නම් සැප විඳින බව දැනගෙන සීයෙන් හිටියාම ඒ කාමසුකල්ලිකාන යෝග අන්තේම මධ්‍යම ප්‍රතිපදාවන් යෝග අන්තේ බවට පත් වෙනවා. දුක් විඳිනවා ඒක තමයි අපට තියෙන කර්මය. වෙනස් වෙන්න බෑ බේරෙන්න බෑ. ඒ දුක් විඳිනකොට සීයෙන් ඉඳගෙන දුක් විඳිනවා. එතකොට සීයට කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් චිත්තානුපස්සනාව කරනකොටගෙන ඒ අත්තකිලමතාන යෝගය මධ්‍යම ප්‍රතිපදාන යෝග අන්තේ බවට පත් වෙනවා. ආස්වාස වෙනකොටත් මධ්‍යස්ථයක් තිබුණා. ප්‍රාස්වාස වෙනකොටත් මධ්‍යස්ථ තිබුණා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස දෙකේම මධ්‍යස්ථයක් වෙනවා. එහෙනම් 100යි මෙතනට අවශ්‍ය. අපට චිත්තානුපස්සනාව අඩු නම් අපි ආස්වාස කරනකොට මධ්‍යස්ථයේ කොතනද කියලා අපි දන්නේ නැහැ. ප්‍රාශ්වාස කරනකොට චිත්තානුපස්සනාව නොතිබුණා නම් මධ්‍යස්ථයේ කොතනද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දැන් අපි දන්නවා ආශ්වාස ප්‍රාශ්වාස දෙකම පවතින්නේ 100 මත. අන්ත තුන පවතින්නේ 100 මත. අන්ත දෙකේ මධ්‍යස්ථයේ පවතින්නේ 100 මත. එනම් මේ සම්පූර්ණ වැඩපිළිවෙල තියෙන්නේ චිත්තානුපස්සනාව කරනකොටගෙන මේ අවබෝධයටපත් වෙන්න උවමනායි. එනම් ආස්වාස වෙනකොට ආරම්භයේ මැද අවසානයේ මෙනෙහි කරලා ප්‍රාස්වාස වෙනකොට ආරම්භයේ මැදේ අවසානයේ මෙනෙහි කරලා මේ කමඨාන පුරුදු කරන භාවනා යෝගියාට මේ අවබෝධ ඥානය තුළින් පැහැදිලිව තේරෙනවා මේ ලෝකයේ සෑම තැනම තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. අපි අවුවෙන්නේ නැතුව ඉන්නවා නම් එච්චරයි වෙන මොකවත් මේක ප්‍රශ්න නැහැ. කාන්තාවෝ ඉන්නවා নানা ප්‍රකාර ඇද වෙලා ලස්සනට ඇඳ පළඳගෙන. නමුත් අපි දැනගන්න ඕනේ චිත්තානුපස්සනාවෙන් දෙන්නේ මොනවද කියන එක බලාගෙන සීයෙන් ඉන්න. අද මේ ලෝකයේ මිනිස්සු කතා කරනවා নানা ප්‍රකාර කරුණු කාරණා. අපි දැනගන්න ඕනේ ඇහෙන දේවල් පිළිබඳ දැනගෙන සීයෙන් ඉන්න. ලුණුහඹුල් රස දැනෙනකොට පුදුමාකාර බැඳීමක් ඇති වෙනකොට අපි මේ ලුණුහඹුල් වලට වහල් වෙනවා වසින් වෙනවා. අපි දැනගන්න ඕනේ අපි මේ ලුණුහඹුල් වලට සීය පීතලා සීයෙන් ඒ කටයුතු වල නිරත වෙන්න. ගොඩාක් සිතවිලි පාළ වෙනවා, කය নানা ප්‍රකාර චර්යාවල නිරත වෙනවා. අපි දැනගන්න ඕනේ නිවනට අදාළ නිර්වෘල් කර්මාන්තවල මේ කය යොමු කරන්න. එහෙනම් අපේ සිතත් නිතර නිතර සිතවිලි දහස් ගණන් ඉපදවගෙන ඉපදීමට දුකට ඕනතරම් හේතු ගොඩ ගන්නවා. අපි දැනගන්න ඕනේ සෑම සිතවිල්ලක් පිළිබඳ 100න් ඉඳලා ඒ කර්මය අවෝසි කරන්න. මේ අවබෝධය ඇති වෙනකොට, මේ ඥානය පාළ වෙනකොට ඒ භාවනා යෝගියා දැනගන්නවා මෙතනින් එයාට මේ කෙලෙස්යන් අඩු කරන්න බෑ, මෙතනින් එයාට මේක වඩන්න බෑ. එහෙනම් මෙතනින් එයාට වඩන්න තියෙන්නේ නිරෝධ වෙන එක. මේක සම්පූර්ණයෙන් අත්හැරලා දාන එක. එහෙනම් පෙනුනේ මොනවද, ඇහුනේ මොනවද, ඇඟුනේ මොනවද, සිතුනේ මොනවද කියන එක කෙරේ අවධානය යොමු කරන්න. මේ දේවල් හැම එකක්ම චිත්තානුපස්සනාව කරනකොටගෙන සීය පීඨවලා ඒ සෑම කර්මයක්ම අවෝසි කරනවා. එනම් ආස්වාස ප්‍රාස්වාස කියන මේ භාවනාව තුල ආරම්භයේ මැදිය අවසානයේ මෙනෙහි කරන මේ කමඨාන තුල අපගේ ජීවිතයේ කොමද මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කියන එක පිළිබඳ අපි සාකච්ඡා කළා. ඒක සිදුවෙන ක්‍රමවේදය පිළිබඳ අපි අවබෝධය ලැබුවා. එහෙනම් යම්කිසි ස්ථානයක යමක් වෙනවනම් අපි පැති දෙක ගන්න නැතුව මැදින් හිටියාම අපට ප්‍රශ්න කරදර මොකවත් නැහැ. හැබැයි අපි අන්තගාමි වුණොත් එක පාර්ශවයක එකතු වෙලා අනිත් පාර්ශවය එලා දැක්වොත් මේ පාර්ශවයෙන් අපට ප්‍රශ්නයක් එනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එනම් අපේ ජීවිතවල ආරම්භයේ මැදයේ අවසානයේ කියන මේ ධර්මතාවය තුළින් අපි මොනවද වටා ගන්න කියලා බැලුවාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය වටාගත යුතුය කෙනෙක් නිවන් දකින්න නම්. දුක පිළිබඳ අවබෝධයක් නැත්නම් දුක පිළිබඳ එයාට දැනුම අවම නම් එයා කොහොමද දුක නිවාගන්නේ? එනම් භාවනා යෝගියා දුක පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. එනම් මේ භාවනාව වඩන භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාස කරන එකයි ප්‍රාස්වාස කරන එකයි අපට ලොකු කරදරයක්, විශාල දුක. හේතුව අපි මේක උවමනාවෙන් කරන්න එපාය, උවමනාවෙන් මේක එළියට දාන්න එපාය. එහෙනම් මේ අවබෝධය එනකොට මේ භාවනා යෝගියා තීරණය කරනවා මම මේ භාවනාව වෙනස් කරනවායි කියලා. කොහොමද ඒ වෙනස් වීම සිදුවෙන්නේ? ආස්වාස වෙනකොටත් ප්‍රාස්වාස වෙනකොටත් දෙකම මෙනෙහි කරන්නේ, දෙකම අත්හරිනවා. දෙකම අත්හැරලා තමන් පිළිබඳ 100න් ඉන්නවා, වෙන කිසිම බාහිර වැඩක් පටලගන්නේ. මේක තමයි අවසාන ප්‍රතිඵලය. අද අපේ ජීවිතයේ වඩලා නැති එකත් මේකමයි. අපි හොඳටම දන්නවා අපේ ජීවිතවල මොනතරම් ප්‍රශ්න ගැටළු වලදී අපි කැළඹිලා ඉන්නවද, විඩාවට පත් වෙලා ඉන්නවද, මහාන්සියට පත් වෙලා ඉන්නවද. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස අපි නොකරපු මොහොතක් තියෙනවද අපේ ජීවිතයේ කියලා බැලුවාම අවුරුදු 30 40 50 60 70 කියන මේ සෑම කාල පරිච්ඡේදයක් තුළම ආස්වාස ප්‍රාස්වාස සිදු කළා. ආස්වාස ප්‍රාස්වාස සිදු නොකළා නම් අපි මිය පරලෝ ගින් මේ නමින් මේ ස්ථානයේ දැනට ඉන්න බෑ. එනම් ආස්වාස ප්‍රාස්වාස වෙන පිට මේ සෑම ස්පර්ශයක්ම දුකක් බව දැනගෙනකොට ඒ භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ හැම එකක්ම දුකයි, මේ ගනුදෙනු හැම එකක්ම දුකයි, ලැබුණත් දුකයි, දුන්නත් දුකයි. එයා අකුසල කර්ම, පාප කර්ම අත්තරිනවා. කුසල කර්ම, පින් කර්ම ඒකත් අත්තරිනවා. එයාට තේම මේක වැඩක් නැහැ. ඇයි අපි මේක නඩත්තු කරන්නේ? යනකොට ගෙනියන්න බැරි නම් ඇයි අපි මෙච්චර මාන්සි වෙන්නේ කියන අවබෝධය එයාට පාළ වෙනවා. එහෙම පාළ වුණාම එයා කල්පනා කරලා බලනවා, මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ මම කරන නිසා තමයි දුක ඇති වුනේ. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස කරන එක දුකයි, දුකට හේතුව තමයි උවමනාවෙන් හුස්ම ගැනීම, උවමනාවෙන් හුස්ම පිටත් කිරීම. මේ අවබෝධය ආපු ගමන් ඒ භාවනා යෝගියා ස්ථීර වශයෙන්ම දැනගන්නවා තමන් ලබාපු මේ මිනිසත් භවයේ තුල මේ ආරම්භයේ මැදයේ අවසානයේ තුල තමන්ට විමුක්තිය සලස ගන්න පුළුවන්. සෑම තප්පරයක් ගානේ චිත්තානුපස්සනාව වැඩිම තමයි මේ භාවනා යෝගියා විසින් සිදු කළ යුත්තේ කියන එක පිළිබඳ අවබෝධය පාළ වෙනවා. අපි ගොඩාක් භාවනා දන්නවා, කමඨාන් දන්නවා, ඒත් මාර්ගඵල නිවන් අවබෝධ වෙලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි භාවනාව දැනගත්තාට කමඨාන දැනගත්තාට ප්‍රගුණ කරලා නැහැ. භාවනා යෝගියා මේක පුරුදු කරන්න ඕනේ. ඒ යුතුයකම් වගකින් අපෙන් ඉෂ්ට වෙලා නැති නිසා හැමදාම ආස්වාස ප්‍රාස්වාසයේ සිත පීතලා සීයෙන් ඉන්නවා. හැබැයි මේක තුළ තියෙන විද්‍යාත්මක භාවය දැනගත්තාට පස්සේ අපට පුළුවන්කම තියෙනවා ආස්වාස ප්‍රාස්වාස වෙනකොට ඒ ආරම්භයේ මැදේ අවසානයේ කියන මේ කමඨාන කරනකොටගෙන අපට සීයෙන් ඉඳලා සංසාර විමුක්තියට වැඩ කරගන්න. එහෙනම් ආනාපාන සති භාවනාව තුළ ආරම්භයේ මැදේ අවසානයේ පිළිබඳව අපි කතා කරනකොට අපි ගොඩාක් ගැඹුරු දේවල් සාකච්ඡා කරගත්තා. මේ ආනාපාන සති කමඨාන තුළින් අපි කොහොමද සසර දුක නිවාගන්නේ? මේ ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා සෑම ආස්වාසයක්ම ඇලීමක් බවත්, සෑම ප්‍රාස්වාසයක්ම ගැටීමක් බවත් යත් තේරුම් ගන්නවා. එහෙනම් චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා, ඇලීම ගැටීම තේරුම් ගත්තා. සෑම නාමයක් රූපයක් තුළම පවතින්නේ මධ්‍යම ප්‍රතිපදාවක් බව තේරුම් ගත්තා. මේ අවබෝධතා ඥානය වටිනවා නිවන් දැකීම පිණිස. එනම් අද ඉඳලා අපි ආනාපාන සති භාවනා වඩනකොට, ආරම්භයේ මැදේ අවසානයේ වඩනකොට මේ කමඨාණයේ තියෙන ලෝකෝත්තර ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. මේ භාවනාව තුළ තියෙන යථාර්ථය අපි ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් මේ භාවනාව, මේ කමඨාණම අපට සෑයීමටපත් වෙන්න පුළුවන්. ඒකාන්ත වශයෙන්ම දුක නිවා ගැනීම පිණිස. එහෙනම් මේ භාවනාව නැවත නැවත මෙනෙහි කරමු, නැවත නැවත සිහි කරමු, සංසාර විමුක්තියට වැඩ කරගනිමු කියලා අපි පොරොන්දුවක් වෙමු තථාගතයන් වහන්සේ ඉදිරියේ. ඇයි මේ මධ්‍යම ප්‍රතිපදාවට භාග්‍යතුන් වහන්සේ මෙච්චර උවමනාවෙන්ම මූලාසනයක් දීලා තියෙන්නේ? ඇයි සෑම භාවනාවක් සූත්‍රයක්ම සිය ආරම්භයා සිය අරමුණු කරගෙන දේශනා කරලා තියෙන්නේ කියලා බැලුවාම මේ මධ්‍යස්ත ප්‍රතිපදාවයි චිත්තානුපස්සනාවයි තමයි මේ 84. සෑම අවස්ථාවක් තුළම අපට සන්තෝෂ වෙන්න පුළුවන්. අපගේ යම්කිසි කාරණාව කුසලයක් මේකට එකතු වුණා කියන එක පිළිබඳව. එහෙනම් මජ්ක්‍ධිම ප්‍රතිපදාන යෝගයේ ඉන්න ඒ තාපසවරයාට තේරෙනවා ආරම්භයේදී මේ ස්පර්ශ කරගෙන යන සෑම අණුවක්ම, ආස්වාසය කියන්නේ අණුවල එකතුවක්, ප්‍රාස්වාස කියන්නේ අණුවල එකතුවක්, මේ වායු තරලය ස්පර්ශ වෙනකොට මේ න්‍යාස්තියේ 100 තියෙනවා නම් ඒ 100ට මේකේ තියෙන දත්ත සෑම දෙයක්ම එතෙනවා. ප්‍රාශ්වාස කරනකොට අභ්‍යන්තරයේ තියෙන සෑම පණිවිඩයක්ම නැවත මේ 100ත් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා ගබඩා වෙනවා. එනම් මේ ලෝකේ අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන සෑම තප්පරයක් ගහන්නේ බාහිර දේ කයට ඇතුල් කරගන්නවා, කයේ දේ පිටත පිට කරනවා. මේ ධර්මතාවයේ වටා ගන්නට ඕනේ. මේ ආයතන අයතුලින් මේ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයේ පිළිබඳ අවබෝධය ලබන්නට ඕනේ. ආනාපාන සති භාවනාවේ ආරම්භය, මධ්‍යය, අවසානය කියන මේ කාරණා තුනම භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ අපේ සංසාර විමුක්තිය පිණිස, අපේ නිවන් මාර්ගයේ පිණිස, අපි ලබාපු මිනිසක් භවයේ විමුක්තිය සලසා ගන්න පිණිස. නමුත් අපට මේ භාවනාව අවබෝධ නැති නිසා මේ භාවනාවේ සීය පීඨවල භාවනා කරනකොට අපි තුල ඇතිවෙනා වූ විද්‍යාත්මක භාවය, කෙලෙස් නිරෝධ වීමේ ක්‍රියාවලිය පිළිබඳ අපට අවබෝධය නැති නිසා අපි හිතනවා මේ භාවනාව මෙච්චර කාලයක් වැඩුවා, සීය පීඨෙව්වා තමයි, නමුත් මොකවත් උන්නේ නැහැ. මොකවත් උන්නේ නැහැ නෙමෙයි, මොකවත් වෙන විදියට කළේ නැහැ. එනම් අපගේ ජීවිතේ අපි අදින් ඉඳලා මේක හරියට වඩන්න ඕනේ. මේ භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. සෑම තපරයක් ගානේ මේක හරියට විද්‍යාත්මකව යථාර්ථය දැනගෙන කෙලෙස් නිරෝධ වෙන විදියට, සම්මා දෘෂ්ටිය ඇති වෙන විදියට, මාර්ගඵල නිවන් අවබෝධ වෙන විදියට මේක වඩන්න පුළුවන් නම්, ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්, ඒකාන්ත වශයෙන්ම අපට සසර දුක නිවාගෙන එතර වෙන්න පුළුවන්. එහෙනම් මේ කමඨාන් දේශනාව අපි ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ විද්‍යාත්මක පැති. නමුත් අපට සමහර කාරණා කතා කරන්න සිද්ධ වෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාවේ මිස සිත පීඨලා තියෙනකොට කොහොමද මේ කර්ම අවබෝධ වෙන්නේ? අන්ත දෙකේ තියෙන සම්බන්ධකම අවබෝධ වෙන්නේ කොහොමද කියලා බලනකොට මධ්‍යම ප්‍රතිපදාවේ පීඨන සිතට ආරම්භයක් ස්පර්ශ වෙනවා, අවසානයක් ස්පර්ශ වෙනවා. ඇතුළතින් එන සෑම තරංගයක්ම ආරම්භයක් ස්පර්ශ වෙනවා, අවසානයක් ස්පර්ශ වෙනවා. එහෙනම් මේ චෛතසිකේ මේක ගබඩා වෙනවා නේද? අපි දන්නවා අපට ඇහිච්ච හැම දෙයක්ම සිතේනේ තැම්පත් වෙලා තියෙන්නේ. එහෙනම් පෙර බවවල විස්තර, ඒ අවස්ථාවල කය කුණුණා නම්, මරණයටපත් වුණා නම්, ඒක ආදානය කරා නම්, භූමදානය කළා නම්, මේ විඥානයේ විතරක් සසරේ හැමදාම ඉපද පැමිණියා නම්, බව 500 ගණන්, 1000 ගණන් විස්තර කියනකොට මේ විස්තර තිබුණේ මේ විඥානයේ නේද? එනම් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ මධ්‍යම ප්‍රතිපදාවේ මේ සිත පීඨෙවාම ඇතුල් වෙන සියලෝම අණුවල තරංගවල තොරතුරු ටික මේක ගබඩා වෙනවා. පිටත් වෙන කොට සෑම තොරතුරක්ම ගබඩා වෙනවා. ඒ කියන්නේ මේ සිතේ ඒ අන්ත දෙකේම තොරතුරු ටික ගබඩා වෙලා ඉවරයි. මේ තොරතුරු ගබඩා වෙන්න ආස්වාස ප්‍රාස්වාසය කියලා කියන්නේ ගොඩාක් සිත නිවිච්ච ස්වභාවයක්. මේ නිවිච්ච ස්වභාවය ගබඩා වෙන්න ආයතන අයම මේ සීයෙන් ජීවත් වෙනකොට දන්නේම නැතුව අපි ලබාපු මිනිස්සුත් භවයේ වැඩනිමා වෙනවා. ඒ කියන්නේ කර්මා කර්මඵල පිළිබඳ ඥානෙ පාළ වෙනවා. එනං මේ ලෝකයේ සෑම කාරණාවක්ම විද්‍යානුකූලව නිර්මාණය වෙලා තියෙනවා. මේ ආනාපාන සති භාවනාව තුළ අපි ගොඩාක් ගැඹුරු දෙයක් දැක්කා. ඒ තමයි මේ මධ්‍යම ප්‍රතිපදාවේ පීඨීම පිළිබඳ පුහුණුව ලැබීමේ වැඩපිළිවෙල. අපි මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳගෙන අන්ත දෙකට අවුවෙන්නේ නැතුව අපි විශාල වේලාවක් කාලයක් රැඳිලා අපි පුරුදු කළා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න. දැන් භාවනාව ඉවර කළාට පස්සේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයම මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් කරවන්නට ඕනේ. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, අර ආස්වාස ප්‍රාස්වාසයේ මධ්‍යම ප්‍රතිපදාවේ හිටියට මෙතන ඉන්න බෑ. මේක අපට උරු නෑ. එහෙනම් අපි මේ ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් සමෙන් සිතෙන් ගනුදෙනු කරන සෑම සංඥා ධර්මයක් තුලින්ම නාම රූපයක් තුලින්ම අපි කර්මයක් ඇති නොවන විදියට ඇයෙන තන සිත එතන පීඨනවා මධ්‍යස්තේ කියලා. එහෙනම් තේන තන ඇයෙන තන දැනෙන තන ඇඟෙන තන කියලා මේ සංස්කාර ධර්මයන් ඇතුල් වෙන ආයතන අයේ දොරටුවල සීය පීඨවාම මේ එන පණිවිඩය මේ චිත්තානුපස්සනාවට වැඩිලා ස්පර්ශ වෙලා ඇතුල් වෙනවා. කර්ම ගොඩනගෙන්නේ සීය පැවතුවාම ඉපදෙන්නේ නැත්නම් සීය පැවතුවාම අපට භවයක් නිර්මාණය වෙන්නේ නැත්නම් මේ සීය කරන කොටගෙනමයි අපි නිවෙන්න ඕනේ. සීය විතරමයි අපට තියෙන එකම පිළිසරණ. එහෙනම් මේ කමඨාන වඩනකොට මේ භාවනා යෝගීන් ගොඩාක් දැනුවත් වෙන්න ඕනේ. මේ ආරම්භය මැදේ අවසාන කියන මේ අන්ත තුනේ සිට තියෙනකොට තමන්ගේ කෙලෙස් නිරෝධ වෙන්නේ කොහමද? දුක තුනී වෙන්නේ කොහමද? අඩුපාඩු හැදෙන්නේ කොහමද? මේ විද්‍යාත්මක ප්‍රතිපිළිබඳ අවබෝධය ලබන්නට ඕනේ. එහෙනම් කමඨාන් ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරලා මේ කමඨාන වඩන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ මේක චිත්තානුපස්සනාවෙන් මෙනෙහි කර කර පුරුදු කරන්න ඕනේ. එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව මේක තුළින් ලබාගත්තා වූ අවබෝධය ආනාපාන සති භාවනාවේ ආරම්භයේ මැදේ අවසානයේ කියන කමඨාන පුරුදු කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම සසර දුකෙන් එතර වීමට මේ ධර්ම දේශනාව කමඨාන් අවවාද අනුශාසනාව අප සියලු දෙනාටම හේතු වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්නේ.